විවාහාරික වර්ෂයෙන් 2000 සැප්තැම්බර් මාස 9 දින පැවති 9 භාවනා වැඩසටහනේ දවල් වරුවේදී දේශනා කරන ලද විභංග සූත්‍රය සහ විදර්ශනා භාවනාව. සාදු කියන්න කවුරුත් මාත් සමග කියන්න නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු සාදු සාදු අද අපි සවන් දෙන්නේ විභංග සූත්‍රය මේ දේශනය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පැවැත්වුවේ සවත් නුවරදී උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබට පටිච්ච සමුප්පාදය කියලා දෙන්නෙමි පටිච්ච සමුප්පාදය විග්‍රහ කරන්නෙමි කියලා පටිච්ච සමුප්පාදය මේ කවුරුත් දන්නවනේ අහලා තියෙනවද මොකද්ද අවිද්‍යා පත්‍යය සංඛාර පත්‍යය විඥානං පත්‍යා නාම රූපං නාම රූප පත්‍යය සලායතනං සලායතන පත්‍යය පස්සෝ පස්ස පත්‍යය වේදනා වේදනා පත්‍යය තණ්හා තණ්හා පත්‍යය උපාදානං උපාදාන පත්‍යය භවෝ භවපත්‍යය ජාති ජාතිපත්‍යය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ උපායාස සම්භවන්ති ඒව මේ තස්ස කේවලස්ස කන්දස්ස සමුදයෝ හෝති දැන් අපි කතා කළේ මොන භාෂාවෙන්ද පාලි ඒකේ තේරුම දන්නවද තේරුම ඒක කියන අවසානයේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති ඔන්න ඔය විදියට තමයි මේ ලෝකේ මේ මුළු මහත් දුකම හටගන්නේ එහෙමනම් පටිච්ච සමුප්පාදය කියන එකේ තේරුම දුක හටගන්න ආකාරය දුක පිණිස හේතුඵල වශයෙන් මේ පැවැත්ම සකස් වීම තමයි පටිච්ච සමුප්පාද කියන වචනේ තේරුම. මේ ක්‍රමයට සකස් වෙන්නේ නැත්නම් ජීවිතේ දුක හටගන්නේ නැහැ. දුක නැති වෙලා යනවා. මේ ක්‍රමයට සකස් වෙන්නේ නැත්නම් දුක හටගන්නේ නැහැ. දුක නැති වෙලා යනවා. දුක තියෙන්නේ මේ ක්‍රමයට ජීවිතේ සකස් වෙවි යන නිසා. උන්වහන්සේ එක එක ආකාරයට මේ සද්ධර්මයේ දේශනා කරනවා. දැන් මේකෙදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය විස්තර කළා. ඊට පස්සේ එකක් එකක් ගානේ තෝරනවා. එකක් එකක් ගානේ තෝරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනවලදී අපට අවබෝධ කරගන්නයි මේවා ඔක්කොම කියලා තියෙන්නේ. අපි මේ මම කියලා ජීවිත පැවැත්මක් දැඩි ලෙස ග්‍රහණය කරගෙන ඉන්නේ මේ හේතුඵල ධමක ක්‍රියාකාරීත්වය අවබෝධ නොවී සිටින නිසා. දවසක් ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදය මට හොඳට තේරෙනවා, මේ පටිච්චසමුප්පාදය තේරුම් ගන්න පහසුයි කියලා මට හිතෙනවා. හා හා ආනන්ද, එහෙම කියන්න එපා. හා හා ආනන්ද, එහෙම කියන්න එපා. මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසාමයි මේ ලෝකේ මිනිස්සුයෝ, මේ ලෝක සත්වයෝ අවුලින් අවුලට පත් වෙලා, අවුල් වෙලා අවුල් වෙලා ගැට ගැහිච්ච නූල් පන්දුවක් වගේ වෙලා, කිසිම ආකාරයකට කොනක් කොටක් බේරගන්න බැරි තත්ත්වයකට මේ භව ගමනට වැටිලා ඉන්නේ මේ පටිච්චසමුප්පාදය දන්නේ නැති නිසාමයි. ඒ නිසා යම් කිසි කෙනෙක් ආනන්දේ මේ පටිච්චසමුප්පාදය අවබෝධ කළොත්, ඒ අවබෝධ කරන කෙනා ඒකාන්තයෙන්ම දුකින් නිදහස් වෙනවා කියලා උන්වහන්සේ පෙන්වා දුන්නා. එහෙමනම් පින්වතුනි, මේ දුකින් නිදහස් වීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පත්වෙච්ච අපිත්, එහෙනම් මේ පටිච්චසමුප්පාදය මනාකොට ශ්‍රවණය කරලා, මනාකොට ඉගෙනගෙන, ගලක අකුරු කොටා ගත්තා වගේ, රන් බඳුනක සිංහතිල් දැම්මා වගේ, විපාසිත කෙනෙක් පැන් වල දන්නා වගේ බොහොම ශ්‍රද්ධාවෙන් මේක අපි හිතේ දරා ගන්නට ඕන. හිතේ දරාගෙන අපි මේක අවබෝධ කරගත්තොත් ස්ථිර වශයෙන්ම අපි සංසාරයෙන් මිදෙනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, දැන් අපි දන්නවා ජාති පච්චා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. එතකොට ඒවා කියන ඔක්කොම බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඇතිවිච්ච දේ පටිච්ච සමුප්පාදේ නැමැති ක්‍රියාවලිය නිසා හටගෙන තිබෙන, ඇති වෙලා තිබෙන දේ. ඒ තමයි ජරා මරණ. ජරා මරණ වලින් නිදහස් වෙච්ච කෙනෙක් මෙතන ඉන්නවද? නෑ. එන මේ ජීවිතේදී ඔන්න ජරා මරණ හම්බ වෙනවා. තව ආත්ම භව කීයක් හම්බ වෙයිද මේ ජරා මරණ කියන්න බෑ. ලක්ෂයක්. ඔව්. පුළුවන් තරම් අපි උත්සාහ දැරිය යුත්තේ හැකි තාක් ඉක්මනින් මේ භවෙ වෙන්නත් පුළුවන්. හැකි තාක් ඉක්මනින් මේ බුද්ධ ශාසනයේදීම මේ ජරා මරණ සකස් වෙන වැඩපිළිවෙල නතර කළා දාන්න. උන්වහන්සේ විස්තර කරන ජරා මරණ කොහොමද? ඒ සත්වයන්ගේ, ඒ සත්ත්වනිකායේ මේ ජරා මරණ තියෙන්නේ මිනිස් ලෝකේ අපට පමණක් නෙමෙයි, සමස්ත ලෝක ධාතුවටම පොදු එකක්. ඒ තමයි දෙවියන්ටත් තියෙනවා, මිනිස්සුන්ටත් තියෙනවා, බඹලුවත් තියෙනවා. ඔන්න මිනිස් ලෝකේ තියෙනවා ජරා. ජරා කියන්නේ ජරාවට පත් වෙනවා. නිකං ජරාවට පත් වෙනවා නෙමෙයි, අපි දන්නවා සමහර අය වයසට ගිහිල්ලා එතනම මල මුත්‍ර හලාගෙන ඊට පස්සේ නාසවලින් බට දාන තමයි කන්න දෙන්නේ. අඹරල ආහාර වර්ග නාසයෙන් බට දාන කන්න දෙන්නේ. දැකලා තියෙනවනේ ජරා. සීය නැහැ. කතා කරන්න බෑ. මැරිලත් නැහැ. ජරා. ඒ වගේ අවස්ථාවකට යන්න කැමතිද? නැහැ. නමුත් මේකෙන් එකක් ලබා දෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙම වුණොත් මොකද කරන්නේ? මොනව කරන්නද නේ? ආයෙත්ින් ඇලෙන එක තමයි ඊළඟ පාර ආයෙ උපදින්නේ. ඔච්චරනේ වෙන්නේ. ඊළඟ පාර නැස්ති අනේ මේ ගේ නම් මති මීරඩ ලොකු ගේක උපදින්න කිය. අන්න ඒ වගේ ඒවා තමයි හිතට එන්නේ. සංසාරය ගැන කල්පනා කළේ නැත්තම්. ඉතින් ජරාවට පත්වීම නිසා අනන්ත දුක් විඳිනවා. පොඩ්ඩක් නෙමෙයි, අනන්ත දුක් විඳිනවා. ඊළඟට ඒකෙදී ඇඟ රැලි වැටෙනවා, කෙස් පැහෙනවා, දත් කැඩෙනවා, අතපය වාරු නැතු යනවා, වලංගු නැතු යනවා. මේ ඔක්කොම ජරාව. මේ වෙලා තියෙන්නේ මොකද්ද? ආයුනෝ සංහාරි. ආයුනෝ කියලා කියන්නේ ජීවිතේ පවත්තන් දුවමනා කරන ශක්තිය. ඒක ගෙවිලා යනවා. ඉන්ද්‍රියානම් පරිපාකෝ. අසකනාදී ඉන්ද්‍රියන් හොඳටම මෝරලා මුහුකුරා යනවා. දැන් අපිට ඇස් පේනකම්, කන් ඇහෙනකම් අපිට ඇවිද ගන්න පුළුවන් කාලෙ තිනකම් විතරයි අපේ මේ ගෑස් ඔක්කොම තියෙන්නේ. මේ ගෑස් ඔක්කොම බැලන එකක්. ඇස් පේන්නේ තුගේ ගමන්, කන් ඇහෙන්නේ තුගේ ගමන්, ඇඟපත වාරන්නේ තියෙච්ච ගමන් ඉවරයි ඔක්කොම ගෑස් එක. ඒ නිසා අපි මේක තේරුම් ගන්න, තේරුම් අරගෙන සිටිය යුතුයි. එහෙම ඉරණමක් මේ ජීවිතයේ තියෙන බව. කවදාවත් ඒක වළක්වන්න බෑ මොන ක්‍රමයකට, මොන විද්‍යාව පහළ වුණත්. එක්තරා අවස්ථාවක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ විහාරයක හෙවණේ පුටුවක වාඩි වෙලා හිටියා. ඉන්නකොට ආනන්ද හාමුදුරුව ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, අනේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ ශරීරෙත් දැන් හැම රැලි වටෙනවා. ඉස්සර වගේ නෙමෙයි, දැන් ටිකක් කුදුයි වගේ. ඉස්සර මේ රන්වන් පාට හැම දිලිසනවා, දැන් භාග්‍යතුන් වහන්සේ රැලි වැටිගෙන එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඔහොම තමයි ආනන්ද, ඔහොම තමයි මේ ශරීරවල හැටි. මෙවැනි ශරීරවලට නිඳා වේවා කියලා බුදුරජාණන් වහන්සේ බොහොම නිඳා කරලා තියෙනවා උන්වහන්සේගේ භෞතික ශරීරයට. ඒ ශරීරය දැන් මරණයට පත් වෙනවා. ජරා ළඟට එන්නේ මොකද්ද? මරණය. මරණය කියන්නේ ඒ සත්ත්වනිකායේ මේ සත්වය චුත වෙනවා. ජරාවට පත් වෙලා මරණයට පත් වෙනවා. දිව්‍ය ලෝකවල නම් අතුරුදහන් වෙනවා. දැන් මිනිස් ලෝකෙත් අතුරුදහන් වෙනවා නේ. මච්චු මරණ, මරණයට පත් වෙනවා. කලුරිය කරනවා. ස්කන්ධ, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධ බිඳී යනවා. මේකට කියනවා මරණය කියලා. දැන් මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නැමැති පංච උපාදානස්කන්ධය අපි සීළු දිනාගේ තියෙන එක මරණයට පත් වෙන එකක්ද නැද්ද? මරණයට පත් වෙන එකක්. මරණයට පත් වෙන්න කැමතිද? ඇයි? ඈ? මම කියලා අපි හිතාගෙන ඉන්න නිසා. දැන් අපිට මේ ධර්මය අවබෝධ කරලා මේ පංච උපාදානස්කන්ධේ මම කියන එක අතහැරියොත් ප්‍රශ්නයක් නෑ. අපිට මේ ප්‍රශ්නේ ඔක්කොම තියෙන්නේ මේක අල්ලගත්තු නිසා. ඉතින් මේක අල්ලගෙන අපි මේ ගෙනියනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා, දැන් ජරා මරණ තියෙනවා අපිට. ශෝක, වැළපීම්, දුක් දුම්න, සුපායාස තියෙනවා. මේ ඔක්කොම තියෙන්නේ මොකක් නිසාද? ඉපදිච්ච නිසා. සමහර විතා ගන්නවා. එතකොට මෝඩ අය ඉපදිච්ච නිසානේ මේක තියෙන්නේ. එහෙනම් මැරුණා නම් ඉවරනේ කියලා. මැරුණායි නැද්ද? ඉන්නවා. මැරිච්ච ගමන් මොකද වෙන්නේ? ඉපදිනවා ඩබල් වෙලා. දුක ඩබල් කර ගන්නවා උමනාවෙන් මැරෙනවා. ඇයි විඳවන්නේ පෑයි? නෑ, එක කර්මයක් දෙක. තව කර්මයක් විඳවන්න තියෙද්දි තව කර්මයක් රැස් කරගෙන මැරෙනවා. එතකොට මොකද වෙන්නේ? විඳවන්න ඕනේ. එහෙනම් අපිට මේ ප්‍රශ්නේ මැරිලා විසඳන්න පුළුවන්ද? මැරිලා විසඳන්න බෑ. අවබෝධ කරලාමයි විසඳන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ පැහැදිලිවම මේ දුක ඉපදීම නිසා හටගත්තු එකක්. ඉපදීම නැමති හේතුව නිසා හටගත්තු එකක්. මේක ලෝකෙ වෙන කිසිම ආගමක උගන්වන්නේ නැහැ. ඉපදීම නිසා දුක් විඳිනවා කියලා. ඒව උගන්නේ මේ තානං ගහේ ගෙඩි කාපු නිසා දුක් විඳිනවා. ඒව උගන්නන්නේ සත්‍ය නෙවෙයි. අසත්‍යයක් තමයි වැඳ වැඳ යන්නේ. කොච්චර මුන්නතරන් අවාසනාවත් එතකොට ඒබඳු ආගමකට යමක් කයිතු වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අපි දන්නේ ඊළඟ ආත්මයකට යයිද කියලා නේ. අපි දැනගන්න ඕනේ මේ ජීවිතයේදීම ධර්මයේ ස්ථාපිත වෙන්න. එතකොට එහෙම එකක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ඉපදීම නැමති හේතුව නිසායි මේ ජරා මරණ දෙක තියෙන්නේ. මේක ඇත්තක්ද බොරුවක්ද? පරම සත්‍යයක්. මේ ලෝකේ සියලු දෙනාට ජරා මරණ තියෙන්නේ ඉපදීම නිසා. ඉපදුන් නැත්නම් මේ මොකක් කරදර නැහැ. ඉපදීම නිසා තියෙන්නේ. හා දැන් පුළුවන් නම් කියන්න මලානම් කොච්චර හොඳද කියන හිතවිල්ල ආපු නැති අය මෙතන ඉන්නවද? අනේ මෙරිලා කියනනම් මීට හොඳයි කියලා හිතච්ච නැති අය ඉන්නවද? හැමෝටම ජීවිතේ එක දවසකට හරි හිතිලා තියෙනවා. ඒ කියන්නේ එච්චරටම මේ ජීවත් වීම එපා වෙච්ච අවස්ථාවක් නැද්ද? තියෙනවා. නමුත් අපිට අතහැරගන්න බැහැ. ජරා මරණ සහිත ජීවිතේ ඉපදින කම්ම මොන දෙන්න සිද්ධ වෙනවා. අපි කොහොම හරි මේකෙන් නිදහස් විය යුතුයි. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඊට පස්සේ මේක තියෙන එක කාරණයක් නිසා. ඉබේ හටගරන්නේ මේ. ඉබේ හටගත්තු එකක් නෙමෙයි හේතුවක් නිසා. ඉපදීම නැමති හේතුව නිසා ජරා මරණ තියෙන. ඉපදිනවා කියන්නේ මොකක්ද? ඒ ජාතිය තුල දැන් ඔන්න අපේ පංච උපාදානස්කන්ධයේ අපේ විඥානයේ ක්‍රියාකාරීත්වයට මොකද වුනේ? මව කුසකට ආවා. වැඩුණා. ඔන්න අපි පුදුණා. එතකොට මේ විඥානය තනියම හටගන්න එකක් නෙවෙයි. මතක තියාගන්න. විඥානය කියන්නේ යමක් දැනගැනීමේ මානසික ස්වභාවයට. මේක තනියම හටගන්න එකක් නෙවෙයි. මේක හේතු සහිතව හටගන්න එකක්. මේ විඥානය ගැන එක උපාසිකාවක් කියලා කියන්නත් බෑ. එක මිත්‍යා දෘෂ්ටික කාන්තාවක් මේ මට ලියලා එවනවා මේ විඥානය කියන එක ගැන. පුරුෂ විඥාන, ස්ත්‍රී විඥාන කියලා දෙකක් තියෙනවා. මේ ස්ත්‍රී විඥාන, පුරුෂ විඥාන දෙක යම් අවස්ථාවක එකතු වෙච්ච ගමන් එක විඥානයක් කියලා නලයක් දිගේ ගිහිල්ලා දරුවෙක් හැදෙනවා. ඔන්න මේ මට ලියුමක් එවනවා. ඊට පස්සේ ඒ දරුවා ඉපදුනාට පස්සේ උන රූපේ. දරුවට නමක් දැම්මහම නාම රූප. දැන් මගෙන් ලියුමක් අහලා එවනවා ඔබ වහන්සේ කිව්වේ ඔය ස්ත්‍රී පුරුෂ විඥාන දෙක මොන විඥානෙටද? අනිත් විඥානෙට මොකද උනේ? නම සම්පූර්ණ පෑනකින් කතරයක් ගහලා මුළු ලියුමටම රතු පෑනකින් කතරයක් ගහලා පිළිතුරක් හැටියට ඒකම ඇටෑච් කරලා තව ලියුමකට මම ඒ ලියුම ලිව්වා. ඔබතුමිය මේ භයානක මිත්‍යා දෘෂ්ටියක් දරන කෙනෙක්. ඔය මිත්‍යා දෘෂ්ටි ඉගන්නු මිත්‍යා දෘෂ්ටිකයා කවුද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැති දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නාමෙන් කියලා බුදුන් වදාළ ධර්මයේ විකෘති කිරීමේ භයානක පාපයට අහවුල් වීමෙන් වළකින්න. ඊට පස්සේ ලිව්වා මෙන්න මේ සූත්‍ර කියවලා දෘෂ්ටි පිරිසිදු කරගන්න මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවේවා කියලා නියමම් දැම්මා. ඒව හැදෙන්නේ මොකද? ධර්මය දන්න නිසාද? කොහේ හරි මිත්‍යා දෘෂ්ටි කියපුගේ බණක් අහලා වෙච්චද? ඉතින් ඉවරයි. සමන්ට අවබෝධ කිරීම අවස්ථාව ඉවරයි. අසත් ධර්මයක් අහපු ගමන් සත් ධර්මයේ මැසිය යුතුයි. ඉතින් විඥානේ පවතින්නේ නැහැ, තනියම පවතින්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඔය එක එක්කිනා බණවලට ඇයි මේ මව කුසී තිබිච්ච විඥානේ චුතය විශ්ස ගමන් තව විඥානයක් ඇවිදි ලෝපපාතික වෙන ඕවා පිළිගන්න එපා. අධර්මයි. ලෝපපාතිකයි කියන්නේ දැන් උපදින ක්‍රම කීයක් තියෙනවද? හතරක් තියෙනවා. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියලා. එතකොට අණ්ඩජ කියන්නේ බිත්තරයක් ඇතුළේ උපදිනවා. ජලාබුජ කිව්වේ මව කුසක් ඇතුළේ උපදිනවා. මව කුසී තියෙන මිනිස්සුන්ට විතරද? තිරිසන් ලෝකෙත් තියෙනවා. එතකොට ජලාබුජ සංසේදජ කිව්වේ තෙත් පරිසරයේ උපදිනවා. ඔපපාතික කිව්වේ ඒ තුනම තුරව උපදිනවා. දිවිවරු ඕපපාතික. බ්‍රහ්මයෝ ඕපපාතික. නිරිසතුන් ඕපපාතික. പ്രേත ඕපපාතික. සමහර මිනිසුන් කලාතුරකින් ඕපපාතිකයි කියලා තියෙනවා. ඉතින් සමහර විට ඒක බුදුරජාන් වහන්සේ වදාළේ ඒක සත්‍යයක්. උන්වහන්සේ දැකපු එකක් නේ. අවබෝධ කරගන්න ඕන. ඔකට තමයි කතන්දරي හදන්නේ. මම මව කුසියේ මාස දෙකක් වගේ ගිහිල්ලා ඒ දරුවා මරුණට පස්සේ විඥානයක වෙහෙර ගියා. වෙර විඥානයේ තින්ගන නෙමෙයි බලන් හිටියා වගේ කතන්දර හදනවා. ඉතින් මේවා නෙමෙයි අපි තීරුම් ගත යුත්තේ. මේක කියන්නේ මොන ක්‍රමයට ඉපදුණත් ඉපදීම නිසායි ජරා මරණ. අපි ඉපදීම නිසා අපට ලැබුණේ මොනවද? ඇස, කන, නාසය, දිව, කය, සිත. අද ඉපදිච්ච ළමයෙකුට බලන්න ඔය හය නෙමෙයි තියෙන්නේ කියලා. අපට තියෙන ඔය හය ලැබිලා. ඒ හය තුළ මොනවද තියෙන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. කන්දානං පාති භාවෝ විස්කන්ධයන්ගේ පහළ වීම. ආයතනානං පටිලාභෝ අසකනනාති දිව ශරීරී සිතනමෙති ආයතන හයේ ප්‍රතිලාභය. ඉපදීම. දැන් මේව නිසානේ ජරා මරණ අපිට තියෙන්නේ. මේව නිසා තියෙන්නේ ඉපදීම. නමුත් සිද්ධිය නිසා තියෙන්නේ. අපි ඇලෙන්නේ මේවට. ලැබෙනවා ඒක මොනව කරන්නද? ඊළඟට ඔන්න මේ මෙන්න මෙතන ඉඳලා තමයි බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්නේ නැතුව මේකට සල්ලන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අහන්නේ නැතුව, ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැතුව මේ කොටස තේරුම් ගන්න බෑ. ඉපදුනේ ඇයි කියන එක. ඔව්, ඒක බුදුරජාණන් වහන්සේ සොයාගත්තු, අවබෝධ කරපු, විදහස් වෙච්ච කොටස. කුමක් නිසාද ඉපදීම තියෙන්නේ? දෙවියන් වහන්සේගේ කැමැත්තෙන්ද? එහෙනම් ඉබේද? ඉබේද නෑ, තමන්ගේ කැමැත්තෙන්ද? තමන්ගේ කැමැත්තෙන් නම් ඊළඟ ජීවිතේ ඉපදෙන්න සූදානම් වෙනවද නැද්ද? මෙතන ඉන්න අය වැඩිපුර පිරිසක් කැමති නෑ. කරන්න දෙයක් නෑ. මට බොහෝ පිරිසක් කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ ඊළඟ ජීවිතයක් නම් එපා කියලා. හරි, ඉතින් මමත් කියලා එපා කියලා. මට එහෙම වෙයිද? අපි එපා කිය කියලා මෙච්චර කල් ආවේ. තවත් යයි ඉතින් එපා කිය කිය. හේතුව නැසනකන් යයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඉපදීම තියෙන්නේ භවය තියෙනකම්. ඔන්න ඕක බුදුරජාණන් වහන්සේ පමණක් සොයාගත්තු දෙයක්. කවුරුත් කියා දුන්නේ ගුරුපදේශ රහිතව අවබෝධ කළේ. භවය කියන එක විස්තර වශයෙන් මම වරින් වර කියලා තියෙනවා. ඔව්, භවය කියලා කිව්වේ කර්මය සකස් වෙනවා විපාක පිණිස. කර්මයේ සකස් වෙනවා විපාක පිණිස. කර්ම කරනවා අපි සිතින්. ඊළඟට කර්ම කරනවා වචනේ. ඊළඟට කර්ම කරනවා කයින්. සිතින්, වචනෙන්, කයින් කර්ම කරනවා. අපිට හිතෙනවද මේ කර්ම කරද්දී? සාමාන්‍යයෙන් ගොරෝසු කර්ම අපිට හිතෙනවා. දැන් අපි ධර්මයේ දැන් අහලා තියෙන නිසා අපි දන්නවා ආහා මේව පව් කියලා අපි කියනවා නේ. නමුත් මේක හරියට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. කර්මය හැදෙන්නේ කොහෙද? කර්මය හැදෙන්නේ චේතනාවේ. චේතනාව හැදෙන්නේ කොහෙද? සිතේ. සිතේ චේතනාව හැදෙන්නේ කුමක් මුල් කරගෙනද? අරමුණු මුල් කරගෙන. ඇහැට අරමුණු වන්නේ මොනවද? රූප මුල් කරගෙන හැදෙනවා චේතනා. කනට අරමුණු වෙන්නේ මොනවද? ශබ්ද මුල් කරගෙන හැදෙනවා චේතනා. නාසයට අරමුණු වෙන්නේ මොනවද? ගන්ධ සුවඳ මුල් කරගෙන චේතනා හැදෙනවා. දිවට අරමුණු වෙන්නේ මොනවද? රස මුල් කරගෙන චේතනා හැදෙනවා. කයට අරමුණු වෙන්නේ මොනවද? පහස මුල් කරගෙන චේතනා හැදෙනවා. සිතට අරමුණු වෙන්නේ මුල් කරගෙන චේතනා හැදෙනවා. හා, දැන් මට කියන්නේ එහෙම චේතනා හැදෙන්නේ නැද්ද? හැදෙනවා නෑ. හිතලා බලලා කියන්න. හැදෙනවානේ. තමන් තුලින් ඒක තේරුම් ගන්න ඕනේ හැදෙනවා. අපි හිතලා තියෙන්නේ ඇහෙන් දැකපු රූපය ඔස්සේ. අපි කතා කරලා තියෙන්නේ ඇහෙන් දැකපු රූපය ඔස්සේ, කනෙන් අහපු ශබ්දය ඔස්සේ, නාසයට දැනෙච්ච ගඳ සුවඳ ඔස්සේ, දිවට දැනෙච්ච රසය ඔස්සේ, කයට දැනෙච්ච පහස ඔස්සේ, සිතට දැනෙච්ච සිතිවිලි ඔස්සේ. එහෙම නැත්නම් අපිට වෙන ක්‍රමයක් තියෙනවද? එහෙනම් අපි හිතලා තියෙන්නේ ඒ විදිහට අරමුණු ඔස්සේ. අපි වචන කතා කරලා තියෙන්නේ ඒ අරමුණු ඔස්සේ. ඊළඟට අපි කායික ක්‍රියා කරලා තියෙන්නේ අරමුණු ඔස්සේ, චේතනාවක් මුල් කරගෙන. මොකද වුනේ? විපාක දෙන්න උමනා කර්ම හැදෙනවා. එතකොට අපිට පුළුවන්ද චේතනාවක් පහළ කරලා කර්මය නවත්තන්න? බෑ. ඒ මේ ක්‍රමයට මේ මම මේම කර්මයක් කරලා තියෙනවා, මේ කර්මේ ප්‍රහාණි වේවා කියලා හිතලා නවත්තන්න බෑ. චේතනාව අවබෝධ කරන්න පුළුවන්ද? බැරිද? පුළුවන්. චේතනාව අවබෝධ කරන්න තියෙන්නේ මතක තියාගන්න ඕනේ චේතනාවකින්මයි. ධර්මය අවබෝධ කරන්න තියෙන්නේ චේතනාවල් ඔස්සේමයි. එතකොට මේ ධර්මය අවබෝධ කරපු දවසට අපි කර්මය ක්ෂය වෙනවා. මොකද මේ අවබෝධයක් ඇතිවීම නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා භවය, භව කීයක් තියෙනවද? තුනක් තියෙනවා. කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොනවද? කාම භවය, රූප භවය, අරූප භවය. කාම භවය කිව්වේ රූප. ඒ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. රූපත ගන්ධ රස ස්පර්ශ කියන පහට තමයි කාම කියන්නේ. කාම භවය කියන්නේ රූප, ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ කියන ඔය පහ අරමුණු කරගෙන පවතින ලෝක. ලෝකවල උපදින්න කර්ම සකස් වීම තමයි කාම භවය කියන්නේ. දැන් අපේ ජීවිතයේදී රූප, ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ නැමැති පංචකාමයන් විඳින ලෝකයක ඉපදීම පිණිස කාම භවය හැදුනා. ඒ නිසා කොහෙද උපන්නේ? මිනිස් ලෝකේ ආවා. යම් කිසි කෙනෙක් ධ්‍යානයක් වඩනවා, සමථ වඩනවා. වඩලා හොඳට සමාධියක් ඇති කරගන්නවා. සමාධි බලය තුළ රූප, ශබ්ද, ගන්ධ රස, ස්පර්ශයන් කෙරෙහි තියෙන ආසාව දමණය කරනවා. එතකොට බලවත් වෙන්නේ මොන කර්මද? රූප භවයේ කර්ම. ඊට පස්සේ ආ රූප භවය උපදිනවා. යම් කිසි කෙනෙක් ඒක තවදුරටත් සියුම් කළා, රූපයත් අතහැරලා මානසිකව ජීවුනු කරනවා. මොකද්ද කර්මය? අරූප භවයේ කර්ම. මොනවා හරි ක්‍රමයකින් හැදෙනවා කර්මයක්. ධර්මය අවබෝධ කරනකම්ම, මේ කර්මයේ සකස් වෙන ස්වરૂපය අවබෝධ කරලා නිදහස් වෙනකම්ම කර්මයේ ස්වરૂපය තමයි කර්ම හැදෙන එක. එනිසා තමයි භවය නිසායි ඉපදීම තියෙන්නේ. භවය නැත්තම් ඉපදීමක් නැහැ. එහෙනම් ඉපදීම නැති කරන්න මොකක්ද අපි කරන්න ඕනේ? භවය නැති කරන්න ඕනේ. භවය නැති කරනවා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීමේ ස්වභාවය නැති කළා දාන්න ඕන. ඒක හැදෙන්නේ කොහේද? චේතනාව. එහෙනම් චේතනාව තුළ සම්පූර්ණයෙන් එයින් තොර වෙන්න ඕනේ. සංස්කාර සකස් වීමෙන් තොර වෙන්න ඕනේ. විසංකාර බවට පත් වෙන්න ඕනේ. භවයේ හැදිලා තියෙන්නේ හේතුවක් නිසා. ඉබේ හටගත්තු එකක් නෙමෙයි භවය කියන්නේ. හේතුවක් නිසා හටගත්තු එකක්. භවය හැදිච්ච හේතුව මොකක්ද? ඒ කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙලා තියෙන හේතුවක් නිසා. ඔව්, මොකක්ද හේතුව? උපාදානය. උපාදානය කිව්වේ හිතට තදින් බැඳී යාම. සාමාන්‍යයෙන් අපි කියනවා අල්ලා ගැනීම කියලා නේ. දැඩිව අල්ලා ගන්නවා. අල්ලා ගන්නවා කියලා කිව්වොත් පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මොකක්ද? අල්ල ගන්න කෙනෙක් ඉන්නවා. අල්ල ගන්න කෙනෙක් ඉන්නවා කියන අදහස ආපු ගමන් මේකට ධර්ම නියාමයක් කියලා කියන්න බෑ. එතකොට අපි හරියාකාර ලෙස නිරවුල් කර ගන්න ඕනේ. මේක සිද්ධි මාලාවක්. මේක ධර්මතාවයක් හැටියට, සිදුවීම් මාලාවක් හැටියට සිද්ධ වෙන එකක් කියලා අපි අවබෝධ කර ගන්නට ඕන. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, භික්ෂුන් වහන්සේනමක් ස්වාමීනි, උපාදානය කියන්නේ මොකක්ද? උපාදානය කාගේද? බුදුරජාණන් වහන්සේ වදාළ උපාදානය කියන්නේ මොකක්ද? උපාදානය කාගේද කියලා ප්‍රශ්න අහන්න එපා. ඒ ප්‍රශ්නේ වැරදි. උපාදානය කුමක් ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්ද කියලා අහන්න කියලා. ඒක තේරුම මොකක්ද? ධර්මතාවයක් ගැනයි මේ අහන්නේ. සිදුවීම් මාලාවක් ගැන. අපි කිව්ව ග්‍රහණය කරගන්නවා කියලා. එතකොට ඒක කර්තෘ කෙනෙක් ඉන්නවද නැද්ද? කර්තෘ කෙනෙක් ඉන්නවා. එතකොට උපාදාන තමා විසින් කරන ලදී කියන මතේ එන්නේ නැද්ද? එනවා. කර්තෘ කෙනෙක් ඉන්නවා. මේක කර්තෘත්වයක් නෑ. සිදුවීම් මාලාවක් තියෙනවා. මේක අවබෝධ කරගන්න අමාරු එකයි. නමුත් අවබෝධ කළ යුතුමයි. දුක නිදහසීම පිණිස. ඉතින් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා මේ දේශනාවලදී මේ උපාදාන කියලා කියන්නේ නිකන් එකක් නෙමෙයි. චේතනාත්මකව කර්ම භවයේ සකස් වීම පිණිස යමකට දැඩි ලෙස බැඳී යාම පස්සේ මොකද වෙන්නේ? ඒක බලවේගයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. උපාදාන කියන්නේ ඒක. ඉතින් උපාදාන කීයක් තියෙනවද? උපාදාන මතක තියාගන්න, උපාදාන හතරක් තියෙනවා. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. කීයක් තියෙනවද? හතරක් තියෙනවා. කාම උපාදාන කිව්වේ රූපයට සිත බැඳී යනවා. ශබ්දයට සිත බැඳී යනවා. ගඳ සුවඳට බැඳී යනවා. රසයට බැඳී යනවා. පහසට බැඳී යනවා. ආ කියන්නේ මේක තියෙනවද නැද්ද? තියෙනවනේ හිතල. ඒකට තමයි උපාදාන කියන්නේ. ඒ නිසයි කර්ම හැදෙන්නේ භවය හැදෙන්නේ නිසා. ඒක නැත්නම් හැදෙන්නේ නැහැ. ඊළඟට ditthi උපාදාන. නොයෙක් මතවාද වලට හිත බැඳී යන්නේ නැද්ද? යනවා. දැන් මේ මගේ අහන ප්‍රශ්න තියා බැලුවා මට පේනවනේ හිත බැඳිලා යන පැටි. නොයෙක් මතවාද වලට මේ පෞගේ දවස්වල මගෙන් අහනවා. මේ භාවනා දවසක අපි පින්දින් මේ જાති ප්‍රශ්න. අපේ දෙමව්පියන්ට පින්දීමේදී වැඩිහිටි නිවාස වලට, ළමා නිවාස වලට පින්දෙන්නේ, දාන දෙන්නේ. මේ දාණය දිනුනට පස්සේ දෙන පින් මේ පරලෝකීය ඥාතීන් අනුමෝදන් වෙනවද නැද්ද කියලා මගෙන් අහනවා. මං කිව්වා කවුරුවත් දන්නවද මලවුන් ගින්නෙන් තැනක් කීම මේ කිට්ටුව තියෙනවද කියලා ඇහුවා. ආස්වාමිනසන්න අසවකන තියෙනවා කියලා මං කිව්වා. කරුණාකර එතෙන්ට ගිහිල්ලා මලවුන් ගින්නගෙන අහගන්න. ඉතින් මම මොනවා කරන්නද? මං කොහොමද දන්නේ ඌව? ඒක තේරුම මේ මොනවටද මේ බැඳිලා යන්නේ? දිට්ටි උපාදාන, ඒ නොඒක ආකාරයේ දෘෂ්ටි තමයි. ඔය දෘෂ්ටි වලට බැඳිලා යනවා. එක එක විදිහට දෘෂ්ටි හදාගෙන දෘෂ්ටි ජාලයකට බැඳිලා මේ සත්‍යෙ ඉන්නේ අවිද්‍යාව නිසා. ඒක උපාදාන. දැන් හොඳට බලන්න, මිනිස්සු පරිශන කරන දේවල් ගන්ධබ්බේ ඉන්නවද? මේගොල්ලන්ට තට්ටු තියෙනවද? කකුල් කොහොමද තියෙන්නේ? ඇඟිලි තියෙනවද? නියපොතු වැවෙනවද? මේ හොයන දේවල් ඔපා වෙනවද? ඇඳුම් මොනවද මේගොල්ලන්ගේ? කන જાති මොනවද? කොන්ද නැද්ද තියෙනවද? මේ මොනවද හොයන්නේ? මේ දෘෂ්ටි උපාදාන. ඊට පස්සේ හොය යනවා. ඕ යන අතරේ වයසට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ ඊට පස්සේ තමන්ගේ කර්ම රැස් කරන පස්සේ තමන් විඳවන්න ඕනේ. තමන්ට තමයි අවස්ථාව නැතිලා යන්නේ. දෘෂ්ටි වල හැටි දෘෂ්ටි කියනවා හරි දරුණුයි. දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට එක්කෙනෙක් ආවා. ඇවිදින් කිව්වා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහණෙච්ච කෙනෙක් කිව්වා මට කියා දෙන්න ලෝකේ කෙලවරක් තියෙනවද නැද්ද කියා දුන්නේ නැත්නම් මං යනවා ඒක සිරු වෙරළ යන බුදුරජාණන් වහන්සේ ඇහුවා යාගෙන මාළුන්ගේ පුත්ත ඔබට මං කිව්වද හා මං ලෝකේ අන්තවත් නැද්ද කියලා මම කියා දෙන්නම් මගේ ළඟට ඇවිල්ලා මහණෙන්න කියලා ඔබට කිව්වද නෑ කිව්වා ඔබ මට කිව්වද අනේ ස්වාමීනි මං මහණ වෙන්නම් මේ පොරොන්දුව මත ලෝකේ ගැන ලෝකේ අන්තයක් තියෙනවද නැද්ද කියලා කියා දෙන්නම් කියලා එමත් නෑ ඉතින් එහෙනම් මේ කාරණේදී මම දැන් කියන්නෙත් නෑ කිව්වා යාට වාහ මට දැන් කියන්නෙත් නෑ කියන්නත් එපා කිව්වා ඒ නිසා ඔවැනි දෙයක් පතාගෙන විසඳුමක් නැහැ කිව්වා උන්වහන්සේ උපමාවකට පෙන්නුවා මිනිස්සෙක් ඉන්නව ඊතලයක් වැඩිච්ච ඊතල පහරක් වැඩිච්ච මිනිස්සෙක් ඉන්නවා ඉතින් මේ මිනිස්සයා දොස්තර කෙනෙක් ගාවට ගෙනියන්න ලෑස්ති වෙනකම් මෙයා කියනවා එපා එපා එපා කලබල වෙන්න එපා ඉස්සෙල්ලා මට දැනගන්න ඕනේ මේ ඊතලයේ හැදී කොයි රටේද මේ ඊතලයට දාලා තියෙන මේ ලෝහ වර්ග මොනවද මේ ඊතලයේ කෙළවරට දාපු පිහාටු මොන සත්තුන්ගේද මේවා ආ ඉන්නකම් මේ තොරතුරු ගැන දැනගන්නකම් මම මේ ඊතලයේ ගලවන්න දෙන්නේ නැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ ඊතලයේ තියෙද්දිම මරණයට පත් වෙනවා දෘෂ්ටි වල ස්වභාවය එහෙමයි ඔය දෘෂ්ටි ඥානෝසි දුවන අය ඔය දෘෂ්ටි වලට විසඳුම් සොයා නොගෙනම මරණයට පත් වෙන අය ආ සංසාර දුක නිදහස් වීම පැත්තක තියලා තමන්ගේ මේ හිතේ ඇතිවෙච්ච මේ දෘෂ්ටි විසඳගන්න නැතුව තමයි බොහෝ දෙනෙක් මැරෙන්නේ හිතල ස්වභාවය මේ ඇලෙනවා මේ ඇලිල්ල මේ ලාටු වල ඇලෙනවා කියන්නේ මේ ඒක ගලවන්න පුළුවන් නේ මේව ලේසි නෑ ගලවන්න ඒ වගේ මේ දෘෂ්ටි වල ස්වභාවය ඉතින් මේකෙන් අනිවාර්යයෙන්ම අපි නිදහස් වෙන්න ඕනි සද්ධර්මය තුල හික්මිලාම දැන් මට මේ જાති ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ මොකද මන් දන්නා ඒක නෙමෙයි ප්‍රශ්නේ කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕනි කියන එක ඉතින් ඒ නිසා ඊළඟ කාරණේ සීලබ්බත උපාදාන ඒ කියන්නේ ඔව් සීල වරත දැඩි ලෙස අල්ලගෙන ඉන්නවා ඒකෙන් ගැලවෙන්න පුළුවන් කියලා හිතාගෙන ධර්මය අවබෝධ කරන්නේ නැතුව දැන් අපි දන්නවනේ මෙහෙම එකක් කියමු ධර්මයේ දන්නේ නැත්නම් වාක්‍ය අමාරු වැටෙනවා ධර්මයේ හරියට මනාවකට තේරුම් අරගන්නට ඕනේ දැන් සීලය ගැන කිව්වත් අපි හරියාකාරයට සීලය කියන්නේ මොකක්ද කියලා සීලය අඳුනගෙන ඉන්න ඕනේ නැත්නම් සීලය කියලා දන්නේ නැතුව අපි සිල් නොවන දේවල් අනුගමනය කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා සාමාන්‍ය මනස ස්වභාවය එක දවසක් බුදුරජාණන් දැන් බලන්න තපස් රකින්න ගිහිල්ලා ආම්දුරනම පුළුවන් තරම් සරල වෙන්න ගිහිල්ලා මොකද කළේ? දැන් සීලෙ. දැන් එයා ධර්මයේ නෙමෙයි අල්ලගත්තේ. දැන් කල්පනා කළා නෑ මේ මැටි පාත්‍රෙ උන්නේ නෑ. යකඩ පාත්‍රෙ උන්නේ නෑ. මීට රහවෙ මට මිනි ඔලුවකින් පාත්‍රයක් හදා ගන්නවා කියලා. ඒ ආම්දුර මොකද කළේ? මිනි ඔලුවේ අර යට කොටස තියෙන්නේ. ඔලුවේ අර මේ ඇස් දෙකයි මූණ තියෙන කෑල්ල අයින් කළා පිටිපස්සෙ මේ එකට කියන්නේ ඔලු කට්ට හදාගත්ත පාත්‍රයට ඔව් පාත්‍රෙට ඒ ඔලු කට්ට හදාගෙන ඉතින් සෝහනේ තමයි වාසය කරන්නේ ඉතින් දවසක් මේ මිනි ඔලු කට්ටත් එල්ලගෙන මේ යද්දි දැක්ක උපාසිකාවක් මෙයා දැකලා මෙන්න යකෙක් කෙනවෝ කියලා දිව්වා ඊට පස්සේ ඔන්න මේක ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේ තහනම් කළා ඔය විකාර දේවල් කරන්න නැතුව ඉන්න කියලා. එතන මේකේ තේරුම මොකද? දෘෂ්ටිවල ස්වභාවය. සීලවරත අල්ලගන්න හැටි මේ. නොඑක් විදිහට ඒව අල්ලගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගන්න හරියට තිබුණා සීලය ගැන. මේ විදිහේ දේවල්. මේ දැන් වර්තමාන ලංකාවේ දැන් ලෝකයේ හරි සීලය ගැන උනන්දුවක් නැහැ නේද? පොරොසින්නේ තියෙන්නේ. ඒ නිසා මේ එක එක්කිනා ඉතින් තම තමන්ගේ දේවල් වහගෙන සීල් ගැන කියාගෙන ඉන්න ලෝකෙන් දැන් තියෙන්නේ නේ ඉස්සරේ මනේ හරියට සීල් ගැන හරියට ඒ සමාජය තුල කතා කරා. හැබැයි මේ උපාදාන නැතුව නෙමෙයි. සීල වෘත කියන උපාදාන තියෙනවා. තියාගෙන මේ ඔක්කොම කරන්නේ. එතකොට ඊළඟ එක අත්තවාද. අත්තවාද කිව්වේ තමා කියලා. තමා කියන දෙයක්. මේ රූපේ, වේදනාවේ, සංඥාවේ, සංඛාරේ, විඥානේ තියෙනවා කියලා හිත බැඳී ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ ලක්ෂණ නිසායි භවයේ තියෙන්නේ. දැන් අපි කිව්වා මතකද? දැන් උපදීම නැති කරන්න මොකද කරන්න ඕනේ? භවයේ නැති කළ යුතුයි. භවයේ නැති කරන්න එහෙනම් මොකද්ද කරන්න ඕනේ? උපාදාන නැති කර යුතුයි. දැන් දැක්ක උපාදාන වල හැටි දීසිද නැති කරන එක. අනේ මගේ උපාදාන නැති වේවා කියලා පුළුවන්ද? බෑ. මේක අවබෝධ කළම නිදහස් වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාමයට බැඳී යන්නේ, දෘෂ්ටි වලට බැඳී යන්නේ, සීල වරත වලට බැඳී යන්නේ, ඊළඟට අත්වාද තමා කියන ආකල්පයට බැඳී යන්නේ, මේ ඔක්කොම සිද්ධ වෙන්නේ හේතුවක් නිසා. හේතුවක් නිසා සිද්ධ වෙන්නේ. ඉබේ නෙමෙයි. අපි මේ බැඳිලා ගියේ උපාදාන බවට පත්ුනේ ඉබේ නෙමෙයි, හේතුවක් නිසා. මේ ධර්මයේ පිළිබඳ මේ කාරණා නිරවු කරගත්තේ නැත්නම් වර්ධිනවා වර්ධිනවාමයි. ඒ කියන්නේ ඊට පස්සේ දැන් අලුතින් අපේ රටේ පුරුදු වෙලා තියෙනවා අර්ථකථන සපයන ධර්මයේ පිළිබඳ අමුතු අමුතු විදියට. දැන් අරහත් කියන එකට අලුත් අර්ථකථනයක් දීලා තියෙනවා. එක කණ්ඩායම අර කියන්නේ දැත්ත. දැත් අරහත්. හත කියන්නේ දැති හත. දැති හත සිඳ දැම්ම නිසා අරහත්. දැන් හත කියලා පාලි වචනයක් නැහැ හතට. සත්ත කියලා පාලියෙන් කියන්නේ. පාලි සිංහල ඔක්කොම කලවම් කරගෙන. මේ වෙන්නේ මොකද? ඔය දෘෂ්ටි උපාදාන. ඉතින් Tamanta ධර්මය අහිමි කරගන්නවා, ධර්මය අවබෝධ කරන් ඉන්නේ කිනාට අහිමි කළා දානවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ උපාදාන තිබෙන්නේ හේතුවක් නිසා. ඉබේ ඇති වෙච්ච එකක් නෙවෙයි. ඒ හේතුව තමයි ඔව් ආසාව, බැඳීම, ඇල්ම. ඔව් තෘෂ්ණාව. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ප්‍රධාන වශයෙන්ම තෘෂ්ණාව කොහොමද තියෙන්නේ? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ කියන්නේ නොපවතිනත් අපේ තෘෂ්ණාවක් තියෙනවා. පවතිනත් තෘෂ්ණාවක් තියෙනවා. ඇලෙම අරමුණු විඳින්නත් තෘෂ්ණාවක් තියෙනවා. ඉතින් මේක උන්වහන්සේ හය ආකාරයකට පෙන්වනවා. රූප තණ්හා. රූප තණ්හා කියන්නේ ඇයෙන් රූප දැක දැක ඉන්න තියෙන ආසාව. ශබ්ද තණ්හා කියන්නේ කණින් ශබ්ද ආසාසෙ ඉන්න තියෙන ආසාව. ගන්ධ තණ්හා කියන්නේ නාසයෙන් ගඳ සුවඳ දැන ගනිමින් ඉන්න තියෙන ආසාව. රස තණ්හා කියන්නේ දිවෙන් රස විඳින්න ඉන්න තියෙන ආසාව. පොට්ටබ්බ තණ්හා කියන්නේ පහස ලැබමින් ඉන්න තියෙන ආසාව. ධම්ම තණ්හා කියන්නේ හිත හිත ඉන්න තියෙන ආසාව. හා දැන් කියන්න ඕවා නැද්ද? තියෙනවද? තියෙනවා. ඕවා කියාගෙන අපි කියනවා අනේ අපිට ඊළඟ භවයක් නම් එපා. ජීවි ලෝකයන්ට කැමති නානේ ඕන්නේ. ඇයි පින් කරන්න මෙහෙ ඉන්න ඕනේ? මේ මොනවද කියන්නේ? එතකොට අපිට පැහැදිලිව තේරෙනවා අපි හරියට තේරුම් අරගෙන ඉන්න ඕනේ. මේ තෘෂ්ණාවේ ක්‍රියාකාරීත්වය හරිම පුදුම එකක්. බුදුරජාණන් වහන්සේ දැක්කන්නේ මේ තණ්හාව. උන්වහන්සේ දැක්ක මේක මේ ජීවිත පැවැත්මට වතුර දානවා වගේ එකක් කියලා. මේ ගහක් වැඩෙන්නේ. අපි හොඳටම දන්නවා වතුර නැත්තම් ගස් මැරෙනවා. කොච්චර පෝර තිබ්බත් වතුර නැත්තම් ගස් මැරෙනවා. පෝරවල සාරයේ ගහට අදින්ද නම් වතුර දාන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළා මේ සංසාරේ නැමිති ගහට වතුර යම්සේද තණ්හාවෙසේය. ඉතින් අපි සංසාරේ වතුර දාපු නිසා ඕන්න දැන් ගස් හැදිලා. දැන් අපි මේ වෙනකොට සෑහෙන්න වතුර දාලාද නැද්ද? වතුර දාලා තියෙන්නේ. වතුර විතරද? පෝර දාන නැද්ද? පෝරක් දාලා තියෙන්නේ. අපි කියන ගහ හැදෙන්න එපා කියන නොහැදිතීක. ගහ හැදෙනවා. එහෙනම් අපිට මේක කෘතිම ක්‍රමයකට කරන්න බෑ. අපි අවබෝධ කළ යුතුමයි. එහෙමනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතිවිලි ගැන තියෙන මේ තෘෂ්ණාව බුදුරජාණන් වහන්සේ වදාළ ඒකත් ඉබේ හටගත්තු එකක් නෙවෙයි. දැන් තණ්හාව ඉබේ හටගත්තා නම් ඉතින් අපිට මොනවා හරි කළ බැරි. දැන් හරි රූප තණ්හා එනගත්ත ඇස් දෙකට ඉවරනේ. රූප තණ්හා නැති කරන්න පුළුවන් නම් එහෙමනේ. අකෑම නිසා කෑම කන කෑමවලින් නම් තණ්හාව ඇති වෙන්නේ. තනකොළ කන්න පටන් ගන්නවා. තණ්හාව නැති කරන්න පුළුවන් නම් පුළුවන් දෙන්නේ. බෑ කරන්න. පුළුවන් නම් අපි නෙමෙයි අපිට ඉස්සෙල්ලා පටන් ගන්න ඕන. අපි මේ ජීවිතේ අපි විතරද මේ දුකින් නිදහස් වෙන්න මහන්සි වෙන්නේ? මොනතරම් පිරිසක් මේ ලෝකෙ මහන්සි වෙනද දුකින් නිදහස් වෙන්න? ලංකාවෙම කොච්චර නම් පිරිසක් ඉන්නවද දුකින් නිදහස් වෙන්න හිතන අය? ලෝකෙ කොච්චර ඉන්නවද? ලෝකෙ ඉන්න හරියට මට මතකයි ඍෂිකේශවලදී උත්තරකාශ්‍යවලදී මට මතකයි එක සුදු ජෝඩුවක් ඇවිදින් එක සාධුවරයෙක් ගාව පොඩි ළමයෙක් වගේ අඬන්න ගත්තා. අනන්ඩ අරගෙන කිව්වා අනේ මට තණ්හාව නැති කර ගන්න ඕනේ කියලා. මං ගිහි වැරදි පාරේ නැති කර ගන්න හම්බු වෙන්නේ නැහැ. ඇයි ඒ සාධුවරයා දන්නේ නැන්නේ? එයා කියන්නේ ඉතින් බජන් කියන්න කියලා. ඉතින් ඒකෙන් අපිට පේනවා මේ ලෝකෙ කවුරුත් ඉන්නවා දුකෙන් නිදහස් වෙන්න කැමති. නමුත් දන්නේ නැති. ඉතින් මේ තණ්හාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මේක ඉබේ හටගත්තු එකක් නෙවෙයි. හේතුවක් නිසා ඇති වෙච්ච එකක්. තණ්හාවක් ඇති වුණේ ඇයි? විඳීමක් තියෙන නිසා. හරි දැන් හොඳට හිතලා බලන්න. අපි යමකට ඇලුනා නම් ඇලිලා තියෙන්නේ විඳීමක් නිසා නෙවෙයිද? හොඳට හිතලා බලන්න. අපි යම් රූපයකට ඇලුනා නම් ඒ රූපය තුලින් ලැබිච්ච වින්දනයක් නිසා නෙමෙයි ඇලුනේ. වින්දනේ නිසා. අපි ශබ්දයකට ඇලුනා නම් ඒ ශබ්දයෙන් ලැබිච්ච වින්දනයක් නිසා නෙවෙයිද? වින්දනයක් නිසා. අපි සුවඳකට ඇලුනා නම් ඒ වින්දනයක් නිසා නෙවෙයිද? වින්දනයක් නිසා. අපි රසයකට ඇලුනා නම් වින්දනයක් නිසා නෙවෙයිද? වින්දනයක් නිසා. අපි පහසකට ඇලුනා නම් වින්දනයක් නිසා නෙවෙයිද? වින්දනයක් නිසා. ඊළඟට අපි හිතකට ඇලුනා නම් ඒ හිතේ වින්දනයක් නිසා නෙවෙයිද? වෙන දෙයක් නිසා නෙවෙයි. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා විඳීමක් නිසාමයි ඇලීම හටගන්නේ. අපි කියන්නේ යම්කිසි දෙයකට අපි ඇලුම් කරනවා විඳීමක් නිසා. යම් දවසක ඇලුම් කරන එකේ විඳනේ නැතුව යනවා. ඊට පස්සේ අපි ඒකට ඇලුම් කරයිද? ඉවරයි. ඊට පස්සේ ඇලුම් කරන්නේ අපි අතහරලා දානවා. අපි ආහක බලාගෙන යයි දන්නේ නැවත. ඒක තමයි ස්වභාවය. විඳීමක් තියෙන එකන් විතරයි මේ ඔක්කොම ඇලුම් කරන්නේ. විඳීම නැති වෙච්ච ගමන් ඇල්ම ඉවරයි. බුදුරජාණන් වහන්සේ වදාළ විඳීම නිකන් හටගත්තු එකක් නෙවෙයි. විඳීම කුමක් නිසා හටගත්තු එකක්ද? විඳීම් කී ආකාරද? තුන් ආකාරය මොනවද? සැප විඳීම, දුක විඳීම, උපේක්ෂා විඳීම. මේවා ඇති වෙන්නේ කොහෙද? විඳීම කී තැනක ඇති වෙනවද? හය තැනක ඇති වෙනවා. ඇහෙන් රූප දැකලා විඳීම ඇති වෙනවා. කනෙන් ශබ්ද අහලා විඳීම ඇති වෙනවා. නාසයෙන් ආග්‍රහණය කළා විඳීම ඇති වෙනවා. දිවෙන් රස විඳලා විඳීම ඇති වෙනවා. කයෙන් පහස ලැබලා විඳීම ඇති වෙනවා. හිතෙන් මේ ගැන හිත හිතා විඳීම ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ බලන්න මේකෙන් අපිට තේරෙන්න ඕනේ උන්වහන්සේට මොනතරම් අභ්‍යන්තරයේ විමසා බලන නූණක් තිබ්බද කියලා. මේ ලෝකේ කාටවත් මේක මේ විදිහට විසඳගන්න බෑ. ඊට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා විඳීම ඉබේ හටගත්තු එකක් නෙවෙයි. උන්වහන්සේ කොහොමද ප්‍රකාශ කළේ? විඳීම ස්පර්ශය නිසා ඇතිවෙච්ච එකක්. මේව හරියට නිරවුල් කරගෙන තියෙන්න ඕනේ. ස්පර්ශය කිව්වේ ස්පර්ශය කියන්නේ ඇහැයි රූපයයි හිතයි එකතු වෙනවා. ඒක තමයි එතන තියෙන ස්පර්ශය. කනයි ශබ්දයයි සිතයි එකතු වෙනවා. ඒක තමයි එතන තියෙන ස්පර්ශය. එහෙනම් දැන් නාසය ස්පර්ශයම කියන්නේ මොකක්ද? නාසයයි ගඳ සුවඳයි සිතයි එකතු වෙනවා. දිවේ ස්පර්ශය කිව්වේ දිවයි රසයයි සිතයි එකතු වෙනවා. කයේ ස්පර්ශය කිව්වේ කයයි පහසයි සිතයි එකතු වෙනවා. සිතේ ස්පර්ශය කිව්වේ සිතයි සිතිවිලි ඒ ගැන දැනීමයි එකතු වෙනවා. එතකොට ස්පර්ශය ඇති වෙච්ච ගමන් ඇති වෙන්නේ මොකද්ද? විඳීම. එහෙමනම් විඳීම කියන දෙය ස්පර්ශය නිසා ඇතිවන එකක්. සමහර කියන මට අනේ ස්වාමීන් වහන්සේ සමාධියක් ඇති වුණා මෝ සනීප. මට කියන අනේ මේක හැබැයි කියන මේක ඇතුණේ අවුරුදු 10කට ඉස්සෙල්ලා. අවුරුදු 10කට ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ මට සමාධියක් ඇති වුණා විනාඩි 10යි අපේ තිබිච්ච සනීප. අනේ තාම ඒක නෑනේ කියන. ස්පර්ශයේ පැත්තෙන් හටගත්තු විඳීමක් කියලා ඒ ගැන දන්නවද? දන්නේ නෑ. ඒ අල්ලගත්තේ මොකක් හරි අමුතු අද්භූත ක්‍රමයකට හැදුනා මේ සමාධිය. ඊට පස්සේ ඇලුම් කරේ සමාධියටද සමාධියෙන් ලැබිච්ච සැපේටද? සැපේට. ඒ සැපේ ස්පර්ශයෙන් හටගත්තු විඳීමට අයිති කියලා යා තේරුම් අරගෙන හිටියද? හිටියේ නෑ. ඒක නැති වුණාට පස්සේ මොකද කරන්නේ? හිතෙන් මව මව ඒක අල්ල ගන්න හදන. ඊට පස්සේ මොකද කරන්නේ? අනේ දැන් අද භාවනා කරන ඊට පස්සේ ආයෙමත් මේ වගේ සැපයක් ලැබෙනු නම් කොච්චර හොඳද කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපේක්ෂාවෙන් ඉන්නව එහෙම වෙයි කියලා. අපේක්ෂාව නිසා හිත සැලෙනවා. සැලෙන නිසා හිත සමාධිගත වෙන්නේ නැහැ. සමාධිගත වෙන්නේ නැති වුණාට පස්සේ ආයෙ දුක් වෙනවා. අනේ මීට අවුරුදු 10කට කලින් වුණා කවුරුවත් ඉරිසියා කළාවද දන්නේ නැහැ. තේරෙන්නේ නැතුව විඳීම හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් හටගන්න විදීමක් තමයි මොන ක්‍රමයකට කිව්වත් තියෙන්නේ. ඉතින් මේක අපි අවබෝධ කළ යුතුයි. හය ආකාරයකට විදීම ඇති වෙනවා. ඒ විදීම ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය දැන් තේරෙන බොහෝ දෙනෙකුට ස්පර්ශය කියන්නේ ආය රූපය සිතයි එකතු වීම, කනයි ශබ්දයයි සිතයි එකතු වීම, නාසයයි ගඳ සුවඳයි සිතයි එකතු වීම, දිවයි රසයයි සිතයි එකතු වීම, කයයි පහසයි සිතයි එකතු වීම. ඔන්න ඔය නිසායි අපි සම්පූර්ණ අමාරු වැටුනේ. දැන් ස්පර්ශයෙන් නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවද? ස්පර්ශය මොකක් වගේද බුදුරජාණන් වහන්සේ වදාළේ? ඈ මොකක් වගේ ස්පර්ශයට උන්වහන්සේ වදාළේ? මතක නැති බවයි පේන්නේ මේ ආයතේ. ඒවා නෑ නෑ නෑ. හැම ගහපු ගව දෙනක් වගේ කියලා මතකද මම කියා දුන්නා ස්පර්ශය? හම ගහපු ගව දෙනක්ව ඔන්න අතාරින පණ පිටින් ඉන්න ගව දෙනක් අල්ලගෙන හම ගහලා අතාරියොත් මොකක් වෙයිද? මේ ගව දෙන දුවනවා. දුවලගින් වතුරට පනිනවා. තන්න ගම මොකද වෙන්නේ? වතුරේ ඉන්න සත්තු ඔක්කොම කන්න ගන්නවා. ඊට පස්සේ එතනින් ගොඩට ඇවිල්ලා දුවනවා. ගහකට හේතු වුනොත් ගවයේ ඉන්න සත්තු කන්න ගන්නවා. ඊට පස්සේ නිකන් උලඟ තියෙන තැනකට යනවා. ඊට පස්සේ උලඟේ ඉන්න සත්තු කන්න ගන්නවා. ගැලවිල්ලක් තියෙනවද ගව දෙනට? අන්නේ වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා ස්පර්ශේ ඒ වගේ. ස්පර්ශයෙන් එහෙමනම් ගැලවෙන්න මොකද කරන්න ඕනේ? ස්පර්ශයේ තුල තියෙන මුලාව නැති කරලා දාන්න ඕනේ. අනිවාර්යයෙන්ම ස්පර්ශයෙන් මම කියලා හිතාගත්ත එක අතාරින්න ඕනේ. මගේ කියලා හිතාගත්ත එක අතාරින්න ඕනේ. මට අයිති කියලා හිතාගත්ත එක අතාරින්න ඕනේ. එතකොට තමයි මේක නිදහස් වෙන්න තියෙන්නේ. නිකන් මේව අතාරින්න බෑ. එනිසා මොකද කරන්නේ? සිත එකඟ කරලා සමාහිත කරලා සමාධිය වඩනවා. එතකොටයි පුළුවන් මේක. ඉතින් දැන් නිකන් කිව්වොත් මේ අතාරිනාව අතහැරලා දාන්න ඉස්සරහ පුළුවන්ද? එහෙ කරන්නේ. මේ හැම ගාපු හරකට වෙච්ච දේ විලා නම් කොහොමද මේක නිකන් අතාරින්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ හැබැයි මේ ස්පර්ශය ඇති වෙලා තින්නේ තිබේ නෙවේ. ඒ කියන්නේ අසකරණාසේ දිව ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවා විඥානෙත් එක්කතු වෙන්නේ ඉබේ නෙවේ. එක්තරා හේතුවක් තිබිච්ච නිසා. මොකක්ද හේතුව? ආයතන හයක් තිබීම. මතකද මේ ආයතන හය ගැන මීට කලින් අපි මේ දේශනාවේ කතා කළා මුල්ම වගේ. මොකක් ගැන කියන්නද? මතක නැහැ. මංගල චූටි ළමයන්ට තියෙන්නේ මේ හයමයි. මතකද කිව්වම? ඉපදුනා කියන්නේ මොකද්ද? ඇසක් ලැබීම, කන ලැබීම, නාසය ලැබීම, දිව ලැබීම, කය ලැබීම, හිත ලැබීම. එවනම් මේ ඉපදීම කියන එකට අසකරණාසේ දිව ශරීරයේ සිටගෙන ආය ලැබුණා නම් කර්මානුරූප සකස් වීමක් වෙලා තියෙනවද නැද්ද? හිතටත් තියෙනවා, කයටත් තියෙනවා. අපි හිත මම කීක හිතාගෙන හිටියට කර්මානුරූපව තමයි මේ විඳවන්නේ අපි. මම කියලා අල්ලගෙන විඳවනවා. විඳෝ විඳෝ අල්ලගෙන ඉන්නවා. අනේ කවදද මේක නවත්වගන්නේ කියලා. විදෝ විදෝ අතාරින්නේ නැන්නේ අපි අල්ල ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඇස කන නාසය දිව ශරීරයේ සිත කියන මේ හයම, ඒ කියන්නේ මේ ආයතන හය තමයි දුක. ඒ දුක තුල තමයි මේ ඔක්කොම හැදෙන්නේ. දුකම සකස් වෙනවා ආයෙත් දුකකින්. ඇස කියලා එකක් තිබුණ නැත්නම් ඇසයි රූපය හිතේ එකතු වීම කියන එක සිද්ධ වෙයිද? වෙන්නේ නැහැ. හොඳට අවධානයෙන් අහගෙන ඉන්න සමහරට අහගෙන ඉන්නකොට අවබෝධ වෙන්න පුළුවන් කෙනෙකුට. කන කියන එක තිබුණ නැත්නම් කනයි සත්‍යයි සිතයි කියන තුන එකතු වීම සිද්ධ වෙයිද? වෙන්නේ නැහැ. නාසය කියන එක තිබුණ නැත්නම් නාසයයි ගඳ සුවඳයි සිතයි එකතු වීම කියන එක සිද්ධ වෙයිද? එහෙම එකක් වෙන්නේ නැහැ. දිව කියන එක තිබුණ නැත්නම් දිවයි රසයි සිතයි කියන තුන එකතු වීම සිද්ධ වෙයිද? නැහැ. කය කියන එකක් තිබුණ නැත්නම් කයයි පහසයි සිතයි එකතු වීම සිද්ධ වෙයිද? ඒක සිද්ධ වෙන්නේ නැහැ. සිත කියලා එකක් තිබුණ නැත්නම් සිතයි සිතිවිලි දැනීමයි කියලා එකක් වෙයිද? වෙන්නේ නැහැ. එහෙනම් මේ ඔක්කොටම මුල ඇසක් ලැබීම, කනක් ලැබීම, නාසයක් ලැබීම, දිවක් ලැබීම, කයක් ලැබීම, සිතක් ලැබීම. දැන් අපිට පුළුවන් ද එකපාරට මේව නැති කරලා දාන්න? කැමතිද? කැමති කියලා බොරුවට කියන්නේ ඔය. මරුණට පස්සේ කී දෙනෙක් නම් ඉන්නවද හා බලව මගේ මිනිහට මේගොල්ලෝ සලකන හැටි කියලා බලන්න ආසාවෙන් ඉන්නේ කී දෙනෙක් ඉන්නවද? ආ බලමු ගමේ කොච්චර සරසයිද කියලා. බලමු මේ හාමුදුරු කීනමක් මේගොල්ලෝ වඩම්මයිද කියලා. මේගොල්ලෝ අඬන අය එහෙම ඉන්නව හිතාගෙන? අන්න හොඳයි. අතැල්ලා හිටියා මාරි ජීවත් වෙන්න කලින් මම එක පන්සලක හාමුදුරු නමක් අපවත් වෙන්න ඉස්සර වෙලා එයාගේ මිනි පෙට්ටිය දාන්න මිනිය දාන්න මිනි පෙට්ටිය හැදෙව්ව වෙනම වඩු පාසලට කියලා. මේ හංසෙක් වගේ මිනි පෙට්ටියක්. මේ දෙතිස් කුණුපේ දාන්න හංසෙක් වගේ මිනි පෙට්ටියක් හැදුවා. මේ ආදාහරණයත් මම ගියා. මම කුඩාවදී මට මතකයි එදත් මම පිළිගත්තේ නැහැ. මම පුංචි කාලේ. ඒ අදහසට එකඟ වුණේ නැහැ. වැරදියි කියලා මම හිතුවා. ලස්සන කියන ලස්සනට කැටයන් කරපු මිනි පෙට්ටියක් අකුලන්න පුළුවන්. දිගැරියම හංසෙක් වගේ. කීකලි තමයි මේ දෙතිස් කුණිපේ අරන් ගිහිල්ලා ගම වටේම පැදකුණු කරගෙන පුච්චලා දැම්මා. ඉතින් එතකොට මේ හාමුදුරන්ට බලන්න හිතෙන්නේ නැද්ද? මගේ මිනි පෙට්ටිය දායිද මේගොල්ලෝ මේක විකුණ ගනීද? හිතෙනවනේ. අන්න ඒ වෙයි තමයි ආයේ භවයට වැදිලා, භවයට ඇරිලා ඊට පස්සේ පෙරේතිය වෙලා, යක්ෂය වෙලා දුක් විඳිනවා. අතහැර ගන්න බැරුව. ඉතින් මේවා සිද්ධ වෙන්නේ මේ ඇසකරණාසී දිව ශරීරයේ සිට පිළිබඳ දැඩි මුලාව නිසාමයි. මම කියලා මේවා ගන්න නිසාමයි මේ ඔක්කොම හැදෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ මේ ඇසකරණාසී දිව ශරීරයේ සිට අතාරින්න, මේ ගිරේතින ඇල්ම අතාරින්න කියමින් බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරමින් සිටියා. ඒ වෙලාවේ හරක් බලන මිනිස්සෙක් වගේ කෙනෙක් පෙනී හිටලා කෙවිතකුත් අතේ තියාගෙන අහනවා, ස්වාමීනි මේ හරිය මගේ හරක් කියාද? දැන් භික්ෂුන් වහන්සේලා හොඳට හිත එකඟ කරගෙන සත්‍ධර්මය අහමින් සිටින වෙලාව, මේ හරිය මගේ හරක් කියාද? බුදුරජාණන් වහන්සේ දන්නා මේ කවුද කියලා. උන්වහන්සේ වදාලා, හිම්බා මාරය උඹේ හරක් උඹ හොයාගන්නේ. මාරයා ඇවිදින් ඇසෙන් කනින් නාසින් දිවෙන් ශරීරයෙන් සිටින් නිදහස් වෙන්න දෙන්නේ නැහැ. මාරයා කියන මාරයාට බුදුරජාණන් වහන්සේ වදාළේ, එම්බා මාරය විහාරක ඔබ හොයාගනි. එතකොට කියනවා මාරයා, ශ්‍රමණය ඔය ඇස මගේ. බුදුරජාණන් වහන්සේ වදාළා, හරි ඒ ඇස උඹේ තමයි, ඒ ඇස මගේ නෙවෙයි. ඊට පස්සේ ඒ මාරයා කියන ශ්‍රමණේ, ඔය කනත් මගේ. බුදුරජාණන් වහන්සේ වදාලා, හරි මේ කනත් උඹේ තමයි, මගේ නෙවෙයි. ඊට පස්සේ මාරයා කියන ශ්‍රමණේ, ඔය නාසිත් මගේ. බුදුරජාණන් වහන්සේ වදාලා, හරි උඹ ගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මාරයා කියනවා, ශ්‍රමණේ ඔය දිවත් මගේ. බුදුරජාණන් වහන්සේ වදාලා, හරි මාරේ මේ දිවත් උඹේ තමයි, ශ්‍රමණේ ඔය ශරීරෙත් මගේ. බුදුරජාණන් වහන්සේ වදාලා, මාරේ ඔය ශරීරෙත් මේ ශරීරෙත් උඹේ තමයි, ශ්‍රමණේ ඔය සිතත් මගේ, මාරේ මේ සිතත් උඹේ තමයි. ඊට පස්සේ කියනවා, ශ්‍රමණේ යමෙක් ඔය හැය මම මගේ කියන දේ ඔක්කොමත් මගේ. මාරේ යම්කිසි කෙනෙක් මම මාගේ මටයිටි කියලා ඔය මට ආйти කොටස් ඇසකරනාසේ දිව ශරීරයේ සිට අල්ලගෙන ඉන්නවද? ඒ සියලු දෙනත් මගේ. බුදුරජාණන් වහන්සේ දැන්, හරි මාරේ, යමෙක් මම මාගේ කියලා අල්ලන්නේ ඔක්කොම උඹේ තමයි. යමෙක් මම මාගේ කියන අදහසේ සම්පූර්ණ නිදහස් වුණාද? එයා කාගේද? එයා මට ආйти නෑ. දැන් අපි ආйти කාටද? කැමතිද? මාරයා වෙලාවට ඔක්කොම අල්ලගන්නේ. ඉතින් බලන්න මේක, මේ හේතුව නිසායි මේ ඵලයේ හැදිලා තියෙන්නේ. මම මාගේ මට ඇති කියලා අල්ලගෙන මේ ඇසකරනාසේ දිව ශරීරයේ සිට පවත්තු නිසා මොනතරම් දුරදිග දැන් අපි යනවාද? බුදුරජාණන් වහන්සේ වදාලා, මේ ආයතන හය ඇති වෙලා තියෙන්නේ ඉබේ නෙවෙයි. ඇස ඉබේ හටගත්තු එකක් නෙවෙයි. කනනාසේ දිව ඇසන අසකනනාසී දිවකය සිත කියන හයි ඉබේ හටගත්තියෝ නෙවෙයි. ඒව හට අරගෙන තියෙන්නේ නාම රූප නිසා. නාම රූප නිසා. නාම රූප කියන්නේ මොනවද? මේක මේ රටේ අවුල් වෙච්ච එකක්. අපි අවුලෙන් නිදහස් වෙන්න ඕනේ. සමහර තැන්වල උගන්වනවා කය නාමයයි සිත රූපයයි කියලා. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. උන්වහන්සේ දේශනා කළ තියෙන මෙන්න මේ විදිහට, වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන පහ නාම. මතක තියාගන්න, මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව මේ ලේසි එකක් නෙමෙයි. මේක හොඳට දරා ගන්න ඕනේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. දැන් කියන්න බලන්න, එක මොකද්ද? වේදනා. දෙක සඤ්ඤා තුන, චේතනා හතර, පස්ස පහ, මානසිකාර. දැන් සිංහලෙන් කියමු. වේදනා කිව්වේ විඳීම්. චේතනා කිව්වේ නෑ. වේදනා කිව්වේ විඳීම්. සඤ්ඤා කිව්වේ හඳුනා ගැනීම. චේතනා කිව්වේ ඔව් කර්ම සකස් වීම නැත්තම් චේතනාව. ඊළඟට පස්ස කිව්වේ අරමුණු එකතු වීම. මානසිකාර කිව්වේ සිතෙහි ක්‍රියාකාරීත්වය. ඔය ටිකට තමයි නාම කිව්වේ. රූප කිව්වේ සතර මහා භූත, පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හටගස්තු දේවල්. මෙන්න මේ ක්‍රියාකාරීත්වයේ මතයි ඇහැ කන නාසය දිව කය සිත හැදිලා තියෙන්නේ. එහෙනම් මේක බොහොම ජඹුරයි නේද? ජඹුරුයි නේ? ජඹුරුයි කොච්චරද? අඩි කීයක්ද? අඩි පහමාරක්වත් නැහැ. නමුත් අපිට කොච්චර ගැඹුරුද? දැන් මේ නාම රූප නිසායි ආයතන හය හැදිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ නාම රූප ඉබේ හැදිවිච්ච එකක් නෙමෙයි. මේ නාම රූප කුමක් නිසාද ඇති වෙන්නේ? විඥාණය නිසා. දැන් සලායතන නැති කරන්න නම් නාම රූප නැති කරන්න ඕනේ. නාම රූප නැති කරන්න නම් විඥාණය නැති කරන්න ඕනේ. විඥාණය කිව්වේ මොකක්ද? ඔව් යමක් දැනගන්න මානසික ස්වභාවය විඥාණය. යමක් දැනගන්න මානසික ස්වභාවය විඥාණය. විඥාණය කුමක් වගේද? දැන් දන්නවා මේ අය. ඔව් මායාකාරීක් වගේ. විඥානේ මායා විද්‍යාවක් වගේ. හිතින් කල්පනා කර කර ඉන්නකොට හිතේ මෙවැනි විද්‍යාවල් දන්නවද? දවසක් හිත කියන්නේ පුදුම එකක්. සමාගාවා කියලා පොකුණක් ළඟ එක තරුණියෙක් ගිහිල්ලා වාඩි වෙලා කල්පනා කරාලු මම අද ලෝකෙ කෙළවරටම හිතනවා කියලා ගිහිල්ලා වාඩි වුණා. එහෙම නැත්ද මේ? එහෙම ළමයි නැද්ද මම පිස්සු විදිහට හිතන්නේ? ඉන්නවනේ. එහෙම පිස්සු ළමයි. ගෙහෙල වාඩි වෙලා පොකුණ දිහා බලාගෙන අද මම ලෝකෙ කෙළවරටම හිතලා තමයි එන්නේ කියලා පොකුණ දිහා බලාගෙන දැන් හිතන්න පටන් ගත්තා. දැන් මෙයාගේ ඇස් මට්ටමින් හරියටම පේන්න ගත්තා නෙළුම් දණ්ඩ. නෙළුම් දණ්ඩ ගන්නවනේ. නෙළුම් කොල්ලෙත් එක්ක තියෙන නැට්ට. නෙළුම් දණ්ඩ. දැන් මෙයා මෙහෙම නෙළුම් දණ්ඩකට යාගේ ඇස් දෙක ඉලක්ක වෙලා තියෙනවා. දැන් මෙයා කල්පනා කරන්න පටන් ගත්තා. දැන් මෙයාට පේන්න ගත්ත මේ නෙළුම් දණ්ඩ අස්සින් පොලිමක් මිනිස්සු වගේ ජාතියක් ඇවිදගෙන යනවා. පෙනිච්ච ගමන් මෙයා කලබල වුණා. කලබල වෙලා ගිහිල්ලා කිව්වා හරි වැටේ මම ලෝකේ අන්තිමටම කල්පනා කරන්න ගිහිල්ලා අන්න අර පොකුණ ගාවට ගිහිල්ලා වාඩි වෙලා හිටිය බලාගෙන මට මෙන්න මේ වගේ පේනවා කිව්වා. යාළුවෝ ටික කිව්වා උඹට පිස්සු. පිස්සුද? බුදුරජාණන් වහන්සේ වදාලා නමුත් ඒක ඒ වෙලාවේ ඇත්තටම සිද්ධ වෙච්ච එකක් කියලා. තමන්ගේ මනසට විශ්ේ වෙන්නේ නැති නිසා ඒක පිස්සුවක් වුණා. මේ විඥානයේ ස්වરૂපයන් ඒ වගේ. ඉතින් මේ මායාකාරී විඥානයේ විසින් මොකද කළේ? අපිට බොහෝම ලස්සනට මවලා දුන්නා. ආයේ ලේසියෙන් කඩන්න විදින්න බැරි වෙන්නේ. කාවද මවලා දුන්නේ? මාව. තම තමන්ට මාව මවල දුන්න මම. මම මවල දීලා තියෙන විඥානේ කිසිම ලේසියෙන් කඩන්න බැරි වෙන්නේ. කොයින් බැලුවත් පේන්නේ මම නෙවෙයිද? කොයින් බැලුවත් මම තමයි වෙන්නේ. මගේ පේන්නේ විඥානේ හදපු හැදින්ද? දැන් මේ කඩා ගන්න බැරුව ඉන්නේ අපි. ඉතින් මේ මායාකාරී විඥානේ හැදෙන්නේ කොහෙද? ඇස් දෙකේ හට ගන්නවා. කන් දෙකේ හට ගන්නවා. නාසයේ හට ගන්නවා. දිවේ හට ගන්නවා. කයේ හට ගන්නවා. සිතේ හට ගන්නවා. ඒ හට ගත්තාම මොකද වෙන්නේ? නාම රූප හැදෙනවා. නාම රූප හැදෙනවා. දැන් නාම මතකද? මොනවද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒක විතරක් නෙමෙයි සතර මහා ධාතුන් අටගත් රූපත්. එතකොට ඒ ඔක්කොම තියෙන්නේ විඥාණය ප්‍රත්‍යේ. මතක තියාගන්න, එහෙමනම් විඥාණය තනිව තියෙන එකක් නෙවෙයි. ඔව්, නාම රූපත් එක්ක පවතින එකක්. ඕනම ලෝකික විඥානයක් තියෙනවා නම් නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු විඥානයක් තියෙන්නේ. ඕනම ලෝකික නාම රූප කියන එකක් තිබුණනම් විඥානයේ ප්‍රත්‍යයෙන් හටගත්තු නාම රූප තමයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක නිකන් විඥානේ නිකන් හැදිලා නැහැ. ඒකත් හේතුවක් නිසා හැදිලා තියෙන්නේ. එතන මෙතනදී උන්වහන්සේ පෙන්වන්නේ ඒක සංස්කාර නිසා. මෙතන විශේෂ එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වා දෙනවා සංකාර වර්ග තුනක්. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. මේ වචන මේ මනෝ සංකාර කියලා පාවිච්චි කරන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේ ඒක පාවිච්චි කළා නෑ. එහෙම චිත්ත සංකාර කියලා පාවිච්චි කළා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාන දේවල් නේ අලපිල්ලක් කිස්පිල්ලක් අපි වෙනස් කරන්න හොඳ නෑ. මොකද අපි ශ්‍රාවකයෝ. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. කාය සංකාර කියලා උන්වහන්සේ වදාළේ ආස්වාස ප්‍රස්වාස. ඒක නිසාත් විඥාණය හට ගන්නවා. වචී සංකාර කියලා වදාළේ විතක්ක විචාර. විතක්ක විචාර කියන්නේ මොකද්ද? යමක් අපි කතා කරන ඉස්සර හිතෙන් කතා බස් කරන ස්වභාවයක් නැද්ද? තියෙනවනේ. ඒ හිතෙන් කතා කරන එක තමයි වේගවත් වෙලා කටින් පිට වෙන්නේ. ඒ විතක්ක විචාර. ඊළඟට චිත්ත සංකාර කිව්වේ සංඥා වේදනා. මේ ක්‍රියාකාරීත්වය මත තමයි විඥානය පවතින්නේ. ඒ අනිත් පැත්තෙන් ඔක ප්‍රකාශ කළොත් ඒ කියන්නේ නාම රූප තමයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඔක්කොම තියෙන්නේ එකම කාරණයක් නිසා. මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ දුක ආර්ය සත්‍යයක් හැටියට අවබෝධ කරලා නැහැ. අවිද්‍යාව කියන්නේ දුකට හේතුව ආර්ය සත්‍යයක් හැටියට අවබෝධ කරලා නැහැ. දුක් නැති කිරීම ආර්ය සත්‍යයක් හැටියට අවබෝධ කරලා නැහැ. දුක් නැති කරන මාර්ගය ආර්ය සත්‍යයක් හැටියට අවබෝධ කරලා නැහැ. යම් වෙලාවක මේවා ආර්ය සත්‍යයක් හැටියට අවබෝධ කළොත් අවිද්‍යාව නිසා හටගන්න සංස්කාර හැදෙයිද? හැදෙන්නේ නැහැ. දැන් මේ කතා කළේ සම්පූර්ණ පටිච්ච සමුප්පාදයේ මේක අයිති මොකේදද? දුකට. මේ ඔක්කොම කී දුකට අයිති දේවල්. දැන් අපි ළඟ තියෙන්නේ එහෙනම් මොනවට අයිති දේවල්ද? දුකට අයිති දේවල් මේ මම කියලා අල්ලන් ඉන්නේ. මම කියලා මේ පිළි අරගෙන ඉන්නේ, මම කියලා ග්‍රහණය කරගෙන ඉන්නේ, මම කියලා වින්දනය ලබන්නේ, මම කියලා මුලා වෙන්නේ සම්පූර්ණ දුකට අයිති දේවල්. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක පෙන්වා දෙන්නා දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති. හටගත්තුත් හටගන්නේ දුක විතරයි. දුක්ඛමේව නිරුද්ධමානං නිරුද්ධති. නැති වුනොත් නැති වෙන්න තියෙන්නේ දුක විතරයි. එහෙනම් අපිට අවබෝධ කරනවා නම් අවබෝධ කරන්න තියෙන්නේ දුක විතරයි. ප්‍රහාණය කරන්න තියෙන්නේ දුකට හේතුව විතරයි. සාක්ෂාත් කරන්න තියෙන්නේ දුක නැති කිරීම විතරයි. වඩන්න තියෙන්නේ මේ මාර්ගය විතරයි. මෙන්න මේ කාරණේ අපි තේරුම් අරගෙන මේ ආකාරයට පටිච්ච සමුප්පාදය අවබෝධ කරලා මේ හේතුඵල වශයෙන් තියෙන මේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරලා සංසාර දුකෙන් ඉතා ඉක්මනින් නිදහස් වීම පිණිස මේ දුක අවබෝධ වේවා කියලා සාදු කියන්නේ. දැන් මේ පින්වත් පුරුෂ අපි වඩමු. දැන් අනිච්චපාහේ අවිද්‍යාව හේතු නිසාට ගන්නා හින්ද වහා පිනස් යන හින්ද අවිද්‍යාව අනිත්‍ය අනිත්‍යයි, අවිද්‍යාව අනිත්‍යයි, අවිද්‍යාව අනිත්‍යයි, අවිද්‍යාව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, අවිද්‍යාව අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අවිද්‍යාව නිසා හටගන්නා සංස්කාර, සංස්කාර වර්ග තුනයි, හුස්ම ගැනීම, හෙළීම, ඒකට මුල අවිද්‍යාව, සිතින් කල්පනා කිරීම, ඒකත් අවිද්‍යාව, විඳීම හඳුනා ගැනීම අවිද්‍යාව, අවිද්‍යාවෙන් සකස් වෙන සංස්කාර අනිත්‍යයි, අනිත්‍ය වූ අවිද්‍යාවෙන් සකසුන සංස්කාර අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, සංස්කාර මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, සංස්කාර අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍ය වූ සංස්කාර නිසා හටගන්නා විඥානය අනිත්‍යයි, අනිත්‍ය වූ සංස්කාර තුළින් චක්කු විඥානය ඇති වෙනවා. චක්කු විඥානය කියන්නේ එහි හටගන්න සිත. අනිත්‍ය වූ සංස්කාරයන්ගෙන් සෝත විඥානය ඇති වෙනවා. කන, කනේ හටගන්න සිත අනිත්‍ය වූ සංස්කාරයන් නිසා. අනිත්‍ය වූ සංස්කාරයන් නිසා ඇහි ඇති වෙන විඥානයද අනිත්‍යයි, අනිත්‍ය වූ සංස්කාර නිසා කනේ ඇති වෙන විඥානයද අනිත්‍යයි, අනිත්‍ය වූ සංස්කාර නිසා නාසයේ ඇති වෙන විඥානයද අනිත්‍යයි, අනිත්‍ය වූ සංස්කාර නිසා දිවේ ඇති වෙන විඥානයද අනිත්‍යයි, අනිත්‍ය වූ සංස්කාර නිසා කයේ ඇති වෙන විඥානයද අනිත්‍යයි, අනිත්‍ය වූ සංස්කාර නිසා මනසේ ඇති වෙන විඥානයද අනිත්‍යයි, මනසේ ඇති වෙන විඥාන කිව්වේ සිතට සිතිවිල්ලක් ඇති වුණාම ඒක දැනගන්නවා, ඒක තමයි මනෝ විඥාන. මේ සියලුම විඥානය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, මේ සියලුම විඥානය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ, විඥානය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍ය වූ විඥානය නිසා ඇති වෙන නාම රූප අනිත්‍යයි, අනිත්‍ය වූ විඥානය නිසා ඇති වෙන නාම රූප අනිත්‍යයි, අනිත්‍ය වූ විඥානය නිසා ඇති වෙන නාම රූප අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ විඥානය නිසා ඇති වෙන නාම රූප. නාම කියන්නේ ස්පර්ශය, විඳීම, හැඳින්වීම, චේතනා, මනසිකාර මේවා. රූප කියන්නේ සතර මහා භූතයන්ගේ සකස් වෙච්ච දේවල්. මේ නාම රූප විඥානය නිසා සකස් වෙන්නේ. අනිත්‍ය වූ විඥානයෙන් සකස් වෙන නාම රූප අනිත්‍යයි. අනිත්‍ය වූ විඥානයෙන් සකස් වෙන නාම රූප අනිත්‍යයි. නාම රූප අනිත්‍යයි. නාම රූප අනිත්‍යයි. නාම රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අනිත්‍ය වූ නාම රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාම රූප අනිත්‍යයි. නාම රූප අනිත්‍යයි. නාම රූප අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍ය වූ නාම රූපයෙන් සකස් වෙන ඇස අනිත්‍යයි. අනිත්‍ය වූ නාම රූපයෙන් සකස් වෙන කන අනිත්‍යයි. අනිත්‍ය වූ නාම රූපයෙන් සකස් වෙන නාසය අනිත්‍යයි. අනිත්‍ය වූ නාම රූපයෙන් සකස් වෙන දිව අනිත්‍යයි. අනිත්‍ය වූ නාම රූපයෙන් සකස් වෙන ශරීරය අනිත්‍යයි. අනිත්‍ය වූ නාම රූපයෙන් සකස් වෙන සිත අනිත්‍යයි. අනිත්‍ය වූ නාම රූපයෙන් සකස් වෙන ආයතන හයම අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. ආයතන හය අනිත්‍යයි. මේ ඇස අනිත්‍යයි. මේ කන අනිත්‍යයි. මේ නාසය අනිත්‍යයි. මේ දිව අනිත්‍යයි. මේ ශරීරය අනිත්‍යයි. මේ සිත අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. මේ අනිත්‍ය වූ ආයතන හය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ අනිත්‍ය වූ ආයතන හය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අනිත්‍ය වූ ආයතන හයෙන් සකස් වෙන, අනිත්‍ය වූ ආයතන හයෙන් සකස් වෙන ස්පර්ශය අනිත්‍යයි. අනිත්‍ය වූ ඇස තුළින් සකස් වෙන ස්පර්ශය අනිත්‍යයි. අනිත්‍ය වූ කන තුළින් සකස් වෙන ස්පර්ශය අනිත්‍යයි. අනිත්‍ය වූ නාසයෙන් සකස් වෙන ස්පර්ශය අනිත්‍යයි. අනිත්‍ය වූ දිව තුළින් සකස් වෙන ස්පර්ශය අනිත්‍යයි. අනිත්‍ය වූ ශරීරයෙන් සකස් වෙන ස්පර්ශය අනිත්‍යයි. අනිත්‍ය වූ සිතෙන් සකස් වෙන ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍යයි. අනිත්‍ය වූ ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ ස්පර්ශයෙන් සකස් වෙන විඳීම අනිත්‍යයි. අනිත්‍ය වූ ඇසේ ස්පර්ශයෙන් සකස් වෙන විඳීම අනිත්‍යයි. අනිත්‍ය වූ කනේ ස්පර්ශයෙන් සකස් වෙන විඳීම අනිත්‍යයි. අනිත්‍ය වූ නාසයේ ස්පර්ශයෙන් සකස් වෙන විඳීම අනිත්‍යයි. අනිත්‍ය වූ දිවේ ස්පර්ශයෙන් සකස් වෙන විඳීම අනිත්‍යයි.